ධර්මානුශාසනාව කරුණු පිළිතුරුනි මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නාමයෙන්ී අරිය ධම්මමාහිමිපාණ වහන්සේ විසිනි. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යදෝ හවේ පාතු භවಂತಿ ධම්මා ආසපිනෝ ජයතු බ්‍රාහ්මනස්සේ අත්ථස්සේ පංඛා වපයಂತಿ සම්බා යතෝ භජනාති සවේතු ධම්මಂತಿ අතිගරු පූජනීය ස්වාමීන් වහන්සේගේ මනසෙ කුලෝපාග්‍රම භාග්‍යවත් වූ සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ බුදුබාටපත් වෙලා හත්නිදා රාත්‍රියේ උදාන වාක්‍යයක් වශයෙන් දේශනා කළ ගාථාවක්. බුද්ධත්වයට පැමිණීමෙන් පසුව දින හතක් සමාපත්තිසෝයෙන් වැඩි සිටි තථාගතයන් වහන්සේ සත්වෙනි දවසේදී ඌරු යාමයෙහි ප්‍රතිනිත්‍ය සම්පාදයේ අනුලෝම වශයෙන් සම්වර්ෂණය කළා. මධ්‍යම යාමේ ප්‍රතිලෝම වශයෙන්ද පස්චිම යාමේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද ද්‍යාකාරයෙන් සම්වර්ෂණය කළා. එසේ සම්වර්ෂණය කරන්න හේතුව බුදුබාට පැමිණීමේදී භාවනා වශයෙන් වැඩු විදර්ශනාව නැවත සිහිපත් කිරීම වශයෙන්යි. ඒ කියන්නේ සරුවක්යන් වහන්සේ බුදුබාට පත්වනේ දවසේදී උදෑසන පිරිපිදු දාන වළඳලා සවස් වෙනතුරු රුක්සෙවන් වල සමවස්සෝයෙන් වැඩ සිටිය. ඒ වෙනකොට තථාගතයන් වහන්සේ සමාපත්තිලාභී වෙයි සිටියේ. ආනාපාන සතිය ප්‍රධාන කොට ඇති සමාපත්තිය. බෝමුලාරා වැලීදගෙන බුදුබා සඳහා චතුරංග සමන්වාගත වීර්ය අධිෂ්ඨානෙන් වැඩි සිටි වෙලාවේදී වසවත් දීපුත්‍රයා සපිරිවරින් පැමිණ නව මහා වැසිවස්සෝමි ගර්ජන තර්ජන කරමින් පළවා හරීමේද නෙකොත් විහිස මහන්තිගත් ඒ සියල්ල පාරමී සම්වර්ෂණයෙන්ම ජයගත් තථාගතයන් වහන්සේ. ඉරදසයන්ට මැත්තේම ඒ දිව්‍ය පුත්‍ර මාර්යා පළවා හරිය තථාගතයන් වහන්සේ පළපුරුදු ආනාපාන සති කර්මස්ථාන භාවනාවයි මූල කර්මස්ථානයේ හැටියට පටන් ගත්තේ. මේක ලෝ 15 වදාරණ සීලම සරුවඥන් වහන්සේලා බුදු වීමේදී පාදක කරගන්න කර්මස්ථානය ආනාපාන සති කර්මස්ථාන භාවනාවයි. ඉතින් මේ ආනාපාන සතියෙන් රූපාවචර සමාපatti සතරම ප්‍රතිලාභ කරගත් භාග්‍යතුන් වහන්සේ ඒ තුලින් ඉතිරි කර්මස්ථාන අර්පණා කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කරගත්තා. ඒ කියන්නේ දස කසින, දස අසුබ, අනුස්සති රසයෙන් කායගත අසතිය, එවාගේම බ්‍රහ්ම විහාර, අරූප සමාපatti හතර සියල්ල 30ක් වෙනවා. අර්පණා කර්මස්ථාන සියල්ලම 30ක් වෙනවා. උපචාර කර්මස්ථාන තියෙන 10යි. ඒ කියන්නේ අනුස්සති 10ෙන් කායගත සතිය ආනාපාන සතිය හැර ඉතිරි 8ක් ආහාරයේ පටික්කුල සංඥා ධාතු මනසිකාර කියන දෙක සමග 10යි. ඒ 10න් උපචාර කර්මස්ථාන උපචාර සමාධි සමනයි ලැබෙන්නේ දස කසණියයි දස අසුබයයි. එවැගේම කායගත සති ආනාපාන සතිය දෙකයි බ්‍රහ්ම විහාර හතරයි අරූප ධ්‍යාන හතරයි සියල්ල 30ක් වෙනවා අර්පණා කර්මස්ථාන. ඉතින් මේ අර්පණා කර්මස්ථාන සියල්ලම ඒ බොමුලදී රාත්‍රී ප්‍රථම යාමේදී සම්පූර්ණ කරගත්තා. මේවා භාග්‍යතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට සති දෙකක් ඇතුළතදී අෂ්ට සමාපatti ලැබූ බව අපි කවුරුත් අහලා තියෙනවා. ඒවා ඒ බුදුෙන්දෙ මැත්තෙන් නැවත ප්‍රකෘතිමත් වුණා. ඉතින් මේ විදිහට අෂ්ට සමාපatti ලැබූ තථාගතයන් වහන්සේ සාත්‍රී පූර්ව යාමේදී పూర్වේ නිවාසානුසුතියේ ඥානයෙන් අතීත භව සංසාර දැලුවා. ඒ කියන්නේ එක එක පුජ්‍යලයන්ට පුළුවන්කම තිබෙන්නේ සීමා සහිත අතීතයක් දැකීමයි. නම් සතාගතයන් වහන්සේට පුළුවන් වුණා අනාදිමත් දික්සසර ඈත කල්ප කෝටි සතසහතර අසංඛ්‍ය ගණන් ඈත බලන්න පුළුවන් වුණා. ඒ සෑම ආත්ම භාවයකදීම අර චුතිය ප්‍රතිසන්දිය ඔස්සේ පමණක් නෙමෙයි එක එක භවයකයි තිස්සම සත්‍යයක් මුන් වහන්සේ ඒ පෙර විසූ කඳ පිළිල දන්නා නුවණින් දැකගත්තා. ඒ යම් කිසි භවයක එහි නාමය, ගෝත්‍රය, ආයුෂය, උසමිතිකම්, ආහාර පාන, විඳ සතදුක් කළ කුසල් ලකුසල් වැඩූ භාවනා ඔක්කොම ඒ ජීවිතේ සම්බන්ධ සියලු තොරතුරු වාර්තා මේ පෙර විසූ කඳ පිළිල දන්නා නුවණින් දැකවදාලා. හැබැයි දෙකීමේදී උන්වහන්සේ අර ඒ භවයට හේතු වන අවිද්‍යා සංහා උපාදාන කර්ම භව කියන මේ සියල්ලම දකිනුයි භවයෙන් භවයට උන්වහන්සේ සියා දැල්ුවේ. ඉතින් උන්වහන්සේට ඒකෙන් හේතුඵල සම්බන්ධතාව ඉබේම පහසුවෙන් බුදුෙන්ද මැත්තෙන්ම දැක ගන්න පුළුවන් වුණා. සාත්‍රි මෙදියම් කාලයේදී චතුප්පාප ඥානේ හෙවත් දිව්‍යං චක්ෂුර විඥානේ ප්‍රතිලාභ කරගත්තා. ඒ දිව්‍යං චක්ෂුර විඥානයට පුළුවන් දවස් 14ක සියල්ල දකින්ද. අතීතයේ දවස් 7යි අනාගතයේ දවස් 7යි. ඒකෝට මේ කියන ඒ දවස් 14ක් කාලය තුල මේ සක්වල දසදහස්සක් සක්වල කෙල ලක්ෂයක් සක්වල අනන්ත අපරිමාණ සක්වල නරේ උපදීන සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් කුසල් ලකුසල් කරන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් මේ හැම සත්‍යයක්ම සත්ව කුජ්ජලයන් පමණක් නොව අචේතනික වස්තුන් පවා සියල්ලම දිවස් නූනට ජීවන් චක්ෂුර විඥාණයට පෙරණා. ඒතෝ තුන් වහන්සේට දැන් අතීතයයි අනාගතයයි වර්තමානයයි තුන් කාලය පිළිබඳවම හේතුඵල සම්බන්ධතාව අභිඥාවෙන් දැක ගැනීමට පුළුවන් වුණා. මේක තමයි නිදර්ශනාවට මාර්ගය වුණේ. ඊළඟට සාත්‍රී පස්චිම යාමේදී ඒ පටිච්ච සමුප්පාදයේ හේවත් මේ හේතුඵල සම්බන්ධතාව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නානා නාය ක්‍රමයෙන් සම්මර්ෂණය කරන්න පටන් ගත්තා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ පස්චයාකාර විභංගයේ දැක්වෙනවා එක චිත්තක්ෂණයක් ගානේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ වෙන හැටි. එක චිත්තක්ෂණයක්ගෙන ඒ චිත්තක්ෂණයේ ණයක්‍රම 16කින් පටිච්ච සමුප්පාදයේ නම් වල තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා. එතකොට ඒක දේශනා කාලයේ එහෙමනම් උන්වහන්සේගේ සම්මර්ෂණයේ කොච්චර තීක්ෂණමත් වෙන්නේ නැද්ද? එනිසා බොහෝම ගැඹීර ලෙස බොහෝම සූක්ෂම ලෙස උන්වහන්සේ පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණයේ ක්‍රමෙනුයි ඒ අලුයම් කාලයේදී ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලේ බුදුබවට පත් වූ කෙනෙකෙම සත්‍යවේක්ෂාඥාන 19 තනතුරුව උන්වහන්සේ මනෝමය ප්‍රීතිවාක්‍යයක් ප්‍රකාශ කළා තියෙනවා. අනේක ජාති සංසාරං ගාථාවේ ඒක හඳුන්වන්නේ මනෝමය ගාථාවක් හැටියටයි. ඒක සීල බුදුවරයන් වහන්සේලාගේ ප්‍රීතිවාක්‍යය. ඉන්නතුරුව දිනපතා සූවිසි කෝට් ලක්ෂවාර බැගින් සමාපatti වළඳමින් දින හතක් පරියන්කේ නොලිහා නැනගිට ඒ බෝධි පරියන්කාසනිය වැඩහිටිය. හත්වෙනි දවසේ තමයි නැවත වරක් ඒ සමාපatti නැගී අර බුද්ධත්වයේ සඳහා වැඩූ භාවනා මාර්ගයේ වෙන පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කරන්න පටන් ගත්තා. එයින් අනුලෝම පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කළ අවසානයේදී මේ ප්‍රීති වාක්‍ය කියුණා. යදාහමේ පාසු භවන්ති ධම්මා ආකාපිනෝ ධායතු බ්‍රාහ්මනස්ස අතස්ස කංඛා වපයන්ති සම්බා යතෝ ඛජානාති සහේතු ධම්ම. එතකොට මෙතන බ්‍රාහ්මන හැටියට හැඳින්වෙන්නේ සරුවක් යන වහන්සේමයි. යදාහවේ පාතු භවන්ති ධම්මා ආසාපිනෝ ජහයතෝ බ්‍රාහ්මනස්ස වීරිය සම්ප්‍රයුක්තං ධ්‍යාන වඩන ඒ කියන්නේ සමති විපස්සනා වඩන සරුවඥ බ්‍රාහ්මණ උත්තමයන් වහන්සේගේ සන්තානි යම් වෙලාවක සතිපට්ඨාන සම්‍යක්ඛදා ඍද්ධිපාද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බුද්ධංග ධර්ම මාර්ගාංග ධර්ම කියන මේ බෝධිපාක්ෂික ධර්මයන් එක්වාසු වුණානම් සම්පින්දනේ වුණානම් සමභාවයට පත් වුණානම් පරිපූර්ණ බවට පත් වුණානම් ඒ අවස්ථාවේදී ඒ සරුවඥන් වහන්සේගේ සන්තානයේ අතස්ස සංඛා වතියන්ති සබ්බා අතීතනාගත වර්තමාන තුන් කාලයේදී 16 ආකාර සත්‍ය සංකාව සම්පූර්ණයෙන් අපගමනේ වුණා ඉවත් වුණා යතෝ භජානාති සහේතු ධම්ම උන්වහන්සේ හේතුඵල ධර්මයන් මැනවින් දන්න බැරිණුයි ඒ සත්‍යයටපත් වුණේ කියන එක උන්වහන්සේගේ ප්‍රීති වාක්‍යයක් ඇටියෙ ප්‍රකාශ වුණා ඒතොට මේ බුද්ධ චරිතයේ සම්බන්ධ කෙටි හැඳින්වීමකුයි මේ දැක්වේ අප මේ කරන භාවනා සමතහන් මඟ තවදුරටත් සකස්ව තවදුරටත් උද්‍යෝගීමත්ව යෑමට අපි නිතරම බුද්ධ ගුණ අනුස්සතිය වඩන්නට ඕනේ. අපට මේ මාර්ගය පහදා වදාළ සරුවඥන් වහන්සේ ගමන්ගත් ඒ නිවන් මඟ අපි නැවත නැවත ආවර්ජනා කරනකොට අහනකොට සාකච්ඡා කරනකොට අපේ සිතට තව ධෛර්යය ලැබෙනවා. එනිසා ඒ තථාගතයන් වහන්සේ වැඩූ භාවනා මාර්ගයයි දැන් අපි මේ අනුගමනය කරන්නේ වෙන බාහිර ශාස්ත්‍රූ කෙනෙක් නෙමෙයි වෙන බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණා දිව්‍ය බ්‍රහ්මාදී කෙනෙක් වැඩූ මාර්ගයක් නෙමෙයි මේක තුන් ලෝකයට පිටත වෙන්න ලෝකහල වූ සරුවඥන් වහන්සේ අනුගමනය කළ ඒ පායන මාර්ගයයි උන්වහන්සේ දෙසූ ඒ ආනාපාන සතිය දැන් අපේ මූල කර්මස්ථානය කරගන්නවා ඒ ආනාපාන සතිය තුලින් අපට පුළුවන් වෙනව නේද අර අර්පණ සමාධි තහ 33 මොකදන්නේ ඒක ඉතාලදගත් කාරණයක් ඒ කියන්නේ ආනාපාන සතිය වැඩිීමේදී ප්‍රධානම අවශ්‍යතාව ස්මෘතියයි සතිය උපක්කිත සතිස්සාහම් භික්ඛවේ ආනාපාන සති සමාධින් වදාමි නෝ මුත්ත සත්‍යස්ස මේ ආනාපාන සතිය හොඳට වැඩෙන්න නම් එළඹ සිටි සිහිය තියෙන්න ඕනේ. එළඹ සිටි සිහිය ඇත්තටම ආනාපාන සතිය වැඩෙන්නේ. ඉතින් අපිට මේ සිහිය එළඹවා ගන්න කිසි බාධාවක් නැහැ නේ. අපට දස පරිබෝධ නැහැ. දස පරිබෝධ නැහැ. කුද්දක පරිබෝධයක් නැහැ. එනිසා යෝගාවචරයන් වහන්සේ නමක් හැටියට අපි එක එක්කෙනෙකුට පරිබෝධයන්ගෙන් තොර බැවින් හොඳට සිහිය පිහිටුවා ගන්න පුළුවන්. අපට අතීත අනුශෝචනයක් නෑ අතීතය ගැන හිත හිතා සෝක කරන්න අපි පහටවත් කාරණයක් නෑ ඒ වගේම අනාගත ආසංසනයකුත් නෑ මතු අනාගතය අපට මෙච්චර ජීවත් ලැබේවා ඉඩම් ලැබේවා මුදල් ලැබේවා මොනම දෙයක්වත් අපට ආසාවල් නෑ ඒ කියන්නේ ලෞකික වශයෙන් පිටින පතන දේවල් යෝගාමතරයන්නේ නෑ ඒක නිසා අතීතයේ පිළිබඳ අනුශෝචනයකුත් නැත්නම් අනාගතය ගැන ආසංසනයකුත් නැත්නම් තෘෂ්ණා වශයෙන් වර්තමාන වශයෙන් අපට සිහිය පිහිටුවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට ඉතාම සුළුසුළු බාධාවල් තමයි තියෙන්නේ. ඉතාම සුළුසුළු බාධාවල්. ඒවා අපි කල්පනාකාරීව තේරුම්ගෙන ඒ බාධාවන්ගෙන් යහගන්ට සමර්ථ වෙන්න ඕනේ. විශේෂයෙන් ආනාපාන සතිය වඩන යෝගාවචරයෙක් තමා කළ කී දේවල් නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. කළ කී දේවල් මෙනෙහි කරනකොට මෙන්න සිහිය ලැබී සිටිනවා. දැන් නිදසුනක් වශයෙන් ගන්නවා නම් පරියංක භාවනාවට වාඩි වෙන යෝගාවචරයා තම පරියංකයේ තනතුරු තමන්ගේ කුටියේ ඉඳලා ආව හැටි හිතෙනවා මේ විදිහට මම මුහුණ සේදුවා මේ විදිහට මගේ සිවුරු සකස් කොට හැඳ පෙරවා ගත්තා මේ විදිහට පත්කඩේ අතට ගත්තා මේ විදිහට මම පාවහන දාගත්ත නැත්නම් හොඳාගත්තා මේ විදිහට මම කුටියේ දොර ගැහුවා මේ විදිහට මම දකුණු පාය පෙරට තියලා ගමන ආරම්භ කළා මෙහෙම සිහියෙන් මම ආවා අහවල් තැනින් මම පැරුණ අහවල් තැනට ආවා දැන් මෙතෙන්ද ආවා දැන් මා ආසනේ පනවාගත්තා දැන් මේ නැගෙනහිරට හරි අහවල් දිශාවට මම මුහුණලා වාඩි වුණා දැන් ඉතින් මගේ හිත සංපත් වෙන්න ඕන මා ආවේ අසවල් කාරණේ සඳහා ඒ කියන්නේ විසිරී යන මේ සිත එක්තැන් කොටගෙන හිතේ සමාධියක් උපදවා ගන්න පිණිසයි එනිසා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ වැඩූ මේ උතුම් භාවනා මාර්ගයෙන් මගේ හිත වික්ෂේප්ත නොවේ සමාධිගත වේවා මගේ හිතේ පංච නීවරණ ඉවත් වේවා මගේ හිතේ ධ්‍යානාංග පහ එළඹ සිටීවා නත උග්ඝානිමිති ප්‍රතභාග නිමිති වහා එළඹ සිටීවා මගේ හිත ඒකාග්‍රතාවයේ එකඟත්වයේ සමාධියට පැමිණේවා අන්න ආපසු තමාගේ මාර්ගය අනුමිනී කළා ඊට පස්සේ හිතන් දිහත් මෙයාට දෙයක් නැහැ. ඉතින් තමන්ගේ නාසිකාගත සිහිය පිහිටුවාගෙන අර අස්වාස ප්‍රස්වාස අරමුණීම මනාව ඇහින් බලාගෙන කරන්න වගේ හිතින් බලාගෙන භාවනා කරන්නේ. ඇහෙන් බලා ගන්න වගේම නාසිකාග හිතින් බලාගත්තාම හිතේ හා මෙහා යන්න විධාවනය වෙන්න වෙලාවක් නැහැ. ඔය අතර හිතේ කුරුද්දක සුළු සුළු යහා මෙහා යාම් සිදුවෙන්න පුළුවන්. අපි මනා සිහිය, දැඩි සිහිය, එළඹ සිටි සිහිය, අවදි සිහිය පිහිටුවා ගත්තාම අපට පුළුවන් වෙනවා ඒ අස්වාස ප්‍රස්වාස අරමුණු තුළින් උග්ගා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත උපදවා ගන්න. ඉතින් ඒකනත් අපි හිතන්න හොඳ නැහැ. දැන් මට ජීවුනේ දැන් මගේ භාවනාව සමෘද්ධය කියලා හිතුවොත් පහත වැටෙනවා. තමාට තියෙන ආනපාන සති භාවනාවෙන් වෙනම දික්කරමින් ඒ ලබාගත් භාවනා නිමිත්ත රැක ගැනීමයි. නිමිත්තං රක්කතෝ ලබ්ධං. එතකොට ලබාගත් ඒ නිමිත්ත රැකගත්තොත් නොවරදවාම කල්පනා ලබන්න පුළුවන්. ධ්‍යාන ලබන්න පුළුවන්. ඉතින් රැක ගැනීම සඳහා කරන්නේ ඒකට ආශා කරන්නේ නැහැ. ඒක නැති වුණාම කනගාටු වෙන්නේ නැහැ. නැවත නැවත සිහි පිහිටුවාගෙන ආනාපාන සතිය යෙදෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට උග්ඝාන නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත ලබා ගත්තාම ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලාවක් ඉඳ පිහිටුවා ගන්න පුළුවන් වුණාම ධ්‍යානාංග පහ ශක්තිමත් බවට පැමිණෙනවා. ධ්‍යානාංග වැටෙන්නේ නැතුව ශක්තිමත් බවට පැමිණියාම සමාත ඉබේම ඒ අස්වාස ප්‍රස්වාස අරමුණ දකිමින් ඒ ප්‍රතිභාග නිමිත්ත තුලින්ම අස්වාස ප්‍රස්වාස අරමුණ දකිමින් අර්ථනාව ලැබෙනවා. ඒ අර්ථනාව ලැබෙනකොට ශනිකව ලැබෙන්නේ අයම නැවත නැවත ධ්‍යානාංග පහ ආවර්ජනා කරන්න ඕනේ. මත විතාක විචාර ප්‍රීති සුඛී ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව ලැබේවා සමාධිගත වේවා කියලා නැවත නැවත අස්වාස ප්‍රස්වාස අරමුණ මෙහි කරන්නට ඕනේ. ඒ විදිහට අස්වාස ප්‍රස්වාස අරමුණ නැවත නැවත මෙනෙහි කරමින් ධ්‍යාන සමාධි සමයදී පුරුදු වුණාම ඒක විනාඩි 5ක් විනාඩි 10ක් කොහොම දික් කරමින් කාලය වැඩි වේලාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තත්ත්වයට ආනාපාන සතියෙන් පළවෙනි ධ්‍යානෙ ලබා ගත්තාම ඒක හොඳට කරුණු පහකින් වශීභාවට පමුණවා ගන්නට ඕනේ. ආවර්ජනයේද, සමාපජ්ජනයේද, අදිස්ථානයේද, වුත්තානයේද, පස්වේක්ෂණවද ඒ කරුණු පහේ. ඊළඟට ගුරු උපදේශ අනුවම ඉදිරි දෙවෙනි ධ්‍යානයේ සඳහා යෝග කරන්නට ඕනේ. කොහොම හතරවෙනි ධ්‍යානයේ දක්වා ආනාපාන සතිය සමාධි උපතවාගත් යෝගාවචරය දැන් හරියි කියලා නිමාවට පත්වන්නටුව නැවත නැවත නැවතත් යෙදියේදී එහි ශක්තිමත් භාවයේ ස්ථිර භාවය ඇති කරගන්නට ඕනේ. ඊළඟට තමයි ධර්මීස ආකාරයට හැරෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ගමන්ගත් මාර්ගය ධර්මීස ආකාරයට හැරුණාම අපට අපේ ශාරීරිය පිළිබඳව අර අසුබ කොටස හොඳින් දකින්න පුළුවන්. අපට දැන් ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ ශරීර කොටස වලට යොමු කරමින් දකින්න පුළුවන්. ඒ දැකීමේදී එකක් ගන්න පුළුවන් ප්‍රථම අධ්‍යානයේ සමාදින්ද. කේසාරමුණේ ප්‍රථම අධ්‍යානයේ පිළිකුල් වශයෙන්, ලෝමාරමුණේ ප්‍රථම අධ්‍යානයේ පිළිකුල් වශයෙන් බොහොම 32ක්ම පුදවන්න පුළුවන්. එයින්ද නවතින්නේ. ඒකෙන් ඊළඟට පුළුවන්කම ලැබෙනවා අභිභායතන ක්‍රමයේද අපේ ශරීරයේ තියෙන වර්ණ කොටසනුව වර්ණපසිනුව යඩන්ද. ඒ ඉතාම ලෙහෙසි, ඉතාම පහසු, ඉතාම සුදුසු ක්‍රමයේ තමයි පළමින් ඕදාත පසින වර්ණපසිනිය වැඩිම. අපේ ශරීරයේ තියෙන සුදු පාට කොට ප්‍රධාන වශයෙන් අත්ති කොටාසය. අත්ති කොටාසය අත්ති පංජරයේ විශාලයි. ඒ දෙපතුලේ පටන් ඉස දක්වා ඇට සැකෙල්ල බලනවා මුලින් ලබාගත් ධ්‍යාන ආලෝකයේ. එයින් සමාක වඩාත් තේරුම් ගන්න පුළුවන් වැඩිම සුදු කොටස තමයි හිස්පබල. ඉතින් හිස්පබල හිතින් බලමින් ඕදාත කසින මෙහි කරන්න පුළුවන්. එතකොට අත්ති කියන සංඥාව නෙමෙයි සුදු කියන සංඥාවෙන් ඕදාත කසින මෙහි කරනවා. ඕදාත ඕදාත ඕදාත මෙහි කරනකොට එතන උග්ගහන මිස පමණයි තමන්ගේ ශාරීරිය අපසකෙල්ලින් ලැබෙන්නේ. කොහොමත් අධ්‍යාත්මික අරමුණෙහි ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ කසින වශයෙන්. ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ බාහිර වස්තු වල වර්ණීමේ. එතකොට සමාගයේ ඇතසකෙල් අරමුණු කරගෙන උග්ගහන මිත්‍ත දක්වාම සමාධිමත් වූ යෝගාවචරය අනුන්ගේ ඇතසකෙලි ළඟට බලනවා. පණ ඇති හෝ පණ නැති හෝ සුහම් පිට්ඨනියේ සුහම් වලවල්ව තියෙන ඇතසකෙල්ලාරේ හිතින් බල බලා ඒ වර්ණයේ අරමුණු කරනවා. ඒවා සමාත සමීප කරගන්නවා. සමාගේ අතසැකිල්ලයි ඒ අනිකුත් අතසැකිලි ඔක්කොම ඉදිරියෙන් තියෙන හැටි බලමින් අතසැකිලි සංඥාවත් හැරදාලා ඕදාත ඕදාත කියන සංඥාවෙන් සුදු වර්ණ පසිනේ වඩනවා. සැබවින්ම පළමුවෙන් ආනපාන ධ්‍යානය ලබාගත් යෝගාවචරයාට මේක පහසුවක් වෙනවා. සමාධි තාම පැහැදිලිව සුදු පාට ඇති ප්‍රතිභාග නිමිති ලැබෙනවා. එහිදී නැවතත් ප්‍රථම ධ්‍යානයේ පටන් ධ්‍යාන සියල්ලු උපදවා ගන්න යන පුළුවන් වෙනවා. ඒ එකක් ගානේ වසීභාවක පමුණවා ගන්න යෝගාවචරයාට ඉන් අනතුරුව ලැබෙන්නේ ඉදිරි භාවනා කමතහන් සඳහා ආරක්ෂා සංවිධාන අවශ්‍ය බැවින් මෛත්‍රී කර්මස්ථානයයි. ඒ සතර කමතහනත් එක්කම ඉදිරියට යන හැටි. මෛත්‍රී කර්මස්ථානයේ දැන් යෝගාවචරයක් ලොකුම පහසුවක් වෙනවා. දැන් ආනපාන සතියයි, එවාගෙම ධ්වත්තින් සාකාර ධ්‍යානයි, ඕදාත කසින ධ්‍යානයි ඔක්කොම ලබා ගත්තාම යෝගාවචරයාට මෛත්‍රී ධ්‍යාන වඩනවා කියන එක බොහෝම පහසු වෙනවා. මෛත්‍රී ධ්‍යාන ප්‍රථම ධ්‍යාන 528ක් උපදවා ගන්නවා. ද්විතිය ධ්‍යානත් එසේම 528ක්, තෘතිය ධ්‍යානත් 528ක්. ඔය විදිහට මෛත්‍රී කර්මස්ථානයෙන් විවිධාකාරයෙන් ධ්‍යාන වඩමින් තමාගේ හිත පරිභාවිත කර ගන්නවා, දියුණු කර ගන්නවා, වඩනවා, සම්පූර්ණ කර ගන්නවා, ඉදිරි භාවනාවට සුදුසුකම් ඇති කර ගන්නවා. තවත් කැමතිනම් කරුණා බ්‍රහ්ම විහරණය. ඒ වගේම ඒකෙත් ප්‍රථම ධ්‍යාන අර වගේම මේ විශාල සංඛ්‍යාවක් උපදවා ගන්න පුළුවන්. ඒ වගේම මුදිතා බ්‍රහ්ම විහරණය. ඒ තුනම ලැබියන් පස්සේ තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය වැඩෙන්නේ. උපේක්ඛා බ්‍රහ්ම විහරණය කලින් වඩන එකක් නෙමෙයි. එතකොට අනිත් තුන අනුපිළිවෙලින් වඩලා හතර වෙනවයි උපේක්ෂාවෙන් ලැබෙන්නේ රූපාතන චතුත්ථානය. එතකොට මේ බ්‍රහ්ම විහාර භාවනා සියල්ලම පුරවා ගත්තම තවත් ඉදිරියට ආරක්ෂාව පිණිස තමාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිමාත්‍ර කරගනු පිණිස බුද්ධානුස්සතියට හැරෙනවා. එෙහිදී බුදුරජාණන් වහන්සේගේ අප්‍රතිම වූ රූප විලාසයේ නුවණින් බලාගෙන කියන්නේ ආලෝකයෙන් බලාගෙන බුදු ගුණ වර්ධනය කරමින් උපචාර ධ්‍යාන උපදවා ගන්නවා. එයින් නැවතෙන්නේ ඊට පස්සේ දැන් අර අභිභායතන ක්‍රමයේ හොඳට පුරුදු වූ බැවින් යෝගාවචරයාට පුළුවනි අවිඥානික දසහසුභයෙන් එක එක අසුභයේ නිමිති කොට ප්‍රථම ධ්‍යාන 10ක් උපදවන්න. ඒවා බොහොම ලිහිසි වෙනවා, අලස්ස වෙනවා. ඊළඟට එයින් නැවතෙන්නේ මරණානුසතියක් වඩනවා. එයින් සිද්ධ වෙන්නේ යෝගාවචරයා සතර කමතහනින් පරිපූර්ණ වෙනවා. සතර කමඨානම සම්පූර්ණ වෙනවා. මෛත්‍රිය, බුද්ධානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. මේ සියල්ලම සම්පූර්ණ කරගත් යෝගාවචරයාට පුළුවන් වෙනවා වර්ණ කසින සියල්ල උපදවන්න අභිභායතන වශයෙන්. ඒ කියන්නේ නිල කසින, කීත කසින, ලෝහිත කසින, දැන් ඕදාත කසින ලැබුවානේ. එතකොට වර්ණ කසින හතරම තමගේ ශාරීරිය තුලින්ම වර්ණ උපදවාගෙන අරමුණු කරගෙන ඉන් අනතුරුව බාහිර වර්ණයක් එක්පාසුකට ප්‍රතිභාග නිමිති උපදවාගෙන වර්ණ කසින ධ්‍යාන සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඉතිරි කසින වඩන්ඩ ඇහෙන් දකින්නට උනේ. ඒකට පඨවි මණ්ඩලයක් හදා ගන්නවා, නැත්නම් හැදිච්ච තැනක පඨවි අරමුණු කරගන්නවා. ඒ වගේම ආපෝ මණ්ඩලයක් කියන්නේ ආපෝ වතුර භාජනයක් තියාගන්නවා. ඒ වගේම පහන් ආලෝකයක් බලා ගන්නවා. එහෙම නැත්නම් තේජෝ කසිනේත, එහෙම නැත්නම් ඉරේලිය වැනි ඉරේලිය වැක්න තැනක් වැනි සිදුරකින් ආලෝකයේ බලනු, නැත්නම් මේ විදුලි ආලෝකයක් පහන් ආලෝකයක් අරමුණු කරගෙන ආලෝකයේ බලනු. ඒ වගේම වායෝ කසින සඳහා කොළ අතු සෙලවෙන තැනක් බලාගෙන වායෝ කසින වඩනු. ඒවා බොහොම ලෙහෙසි වෙන්නේ දැන් යෝගාවචරයා සතර කමතහනින් පරිපූර්ණයි. ඒ වගේම ඕදාත කසිනෙන් හුදෙකලාවට ආලෝකයක් උපදවාගෙන පළපුරුද්ද තියෙනවා. එනිසා අරවා අරමුණු කළ ප්‍රමණින්ම ප්‍රතිභාග නිමිති පොදවන්න පුළුවන් වෙනවා. හැබැයි මේවා අනුන්ද කියන්න කරන මේවා නෙමෙයි. මේවා බොහෝම සුරක්ෂිතව සමාජයේ හද సంతානෙම දූණු කරගත යුතු දේවල්. තමා උපදේශ ලබා ගන්න ගුරුවරයාට හරන් කිසිම කෙනෙකුට මේවා කියන්නේ නැහැ. කියන්නේ කියන්නම් තමා පරිපතනේ වෙන වැටෙනවා, භාවනාවෙන් පහත වැටෙනවා, නැවත නැවත පහත වැටෙනවා. ඒක නිසා හැකිතාක් ඒවා තමා දිනු කරගන්න මත්තම හොඳින් දරාගෙන ආරක්ෂා කළ යුතු නිධානයක් රැකෙන නාගයෙක් වාගේ. එතකොට මේ විදිහට රූපාචර සමාපatti සියල්ලම සුදවා ගන්න මේ ආනාපාන සති දොරටුවෙන් පුළුවනි. එයින් නවතින්නේ නැහැ. තවත් දුරට සමාගයේ ශක්තිය තියෙනවා නම් ආකාශ කසිනේ හැර ඉතිරි කසින නමයෙන් එකක් ගානේ කසින උගුලුවලා ඒ කියන්නේ කසිනාලෝකයේ මුළු ලෝක ධාතුවේ අනන්ත සත්වල වෙත විහිදුවලා එය ආකාශ සංඥාවට හරවලා ආකාශ ප්‍රඥාත්වයට හරවලා ආකාශ අනන්තයෙන් සමාපatti පුදවන්න පුළුවන් ඒකෙම ඒ අනන්ත ආකාශය අරමුණු කරගන්න විඥානය අරමුණු කරගෙන විඥානං ඡාතන කසින සමාපatti පුදවන්න පුළුවන් විඥානයගේ අපගමනය මෙනෙහි කරමින් ආකින්චඤ්ඤාතන සමාපatti පුදවන්න පුළුවන් ඒ වගේම ආකින්චඤ්ඤාතන සමාපත්තියේ ශාන්ත බව මෙනෙහි කරමින් නේව සංඥානා සංඥාතන සමාපatti පුදවන්න පුළුවන් මේවා යෝගාවචරය කරගන්න සමර්ථ උනේ ආනාපාන සති භාවනාවේ එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී වැඩි මෙන්න මේ පිළිවෙත් මඟයි මේ පිළිවෙත් මඟ අනුන් වහන්සේ ඉතා පහසුවෙන් ධ්‍යාන සමාප්‍රති සියල්ලම පරෝපදේශ රහිතව උන්වහන්සේට කවුරුත් කියා දෙන්න අවශ්‍යුනේ නැහැ හේතුව පූර්ව අනන්ත ජාතින් ඉදී මේවා පළකුරුදු කළ තිබුණා උන්වහන්සේ ඒ ආත්මාවේ අකුරක් ඉගෙන ගත්තේ නැහෙනේ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ උන්වහන්සේල් ඉගෙනගෙන උපන්නේ සමහර කෙනෙක් වෙන ਸਰව මිත්‍ර කියලා ගුරුවරේ බෝධිසත්තු කුමාරයන් වහන්සේට ඉගැන්නුවා කියලා. ඒ මුගන්නන්න ගුරුවරේ ඒ කාලේ හිටියේ නැහැ තථාගතයන් වහන්සේට. ගුරුවරේ කවශේ නැහැ. උන්වහන්සේ සියල්ල ඉගෙනගෙන ආපු උත්තමයේ. ඒ වගේ මේ භාවනා කමඨාන් දිනේදී උන්වහන්සේට කාගේවත් උපදේශයක් අවශ්‍යුනේ නැහැ. අර මුලින්ම ආලාරපාලා මුද්දකරා පුත්‍ර දෙපළ වෙත ගිහින් කලේ සාකච්ඡාවක් පමණයි. උපදේශ ලැබුවක් නෙමෙයි. ඒ සාකච්ඡාව තුළින් උන්වහන්සේ ධෛර්යමත් වුණා. මේ අයටත් පුළුවන් නම් මට මේක පුළුවනි. උදාස ගහක් වලට වැඩිය එක ඉරියව්වකදී පල්මාවට සමාපatti හතක්. දෙවෙනිවරට සමාපatti හත එක දෙවුවා. මේ නිසා තථාගතයන් වහන්සේට පූර්ව අනන්ත ජාතීන් ඉදී පළපුරුද්ද ඇති බැවින් මේ කර්මස්ථාන සියල්ලම සමා පළපුරුදු හැටියට සමෘද්ධ කරගන්න සමර්ථ වුණා. එතකොට මෙන්න මේ නිසා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගමන්ගත් උතුම් ඒකාන මාර්ගයේහි සම්මා සමාධිය වඩමු කෙනසයි මේ ධ්‍යානකට අවශ්‍ය වන්නේ. ඒ හැර මේ ධ්‍යාන වලින් නවතින්නේ නැහැ. මේ සම්මා සමාධිය හරියට දියුණු කරගත්තනම් ඒ කියන්නේ අර රූපාවචර ප්‍රථම ධ්‍යානේ, ද්විතිය ධ්‍යානේ, තෘතිය ධ්‍යානේ, චතුර්ථ ධ්‍යානේ දක්වා වැඩුවා නම් අරූප සමාපත්තියත් අයිති වෙන්නේ කොටින්ම චතුර්ථ ධ්‍යාන සංඛ්‍යාවටයි. ඒ කියන්නේ ධ්‍යානාංග සමතාව නිසා එහි උපේක්ෂා ඒකාග්‍රතා ධ්‍යානාංග සමතාව නිසා චතුර්ථ ඥානයිති අරූප සමාපatti හතරම. ඒකෝත් මේ සත්‍යයට දිනු කරගත යෝගාවචරයට පුළුවන් වෙනවා විදර්ශනාව කරන්නට. ඉතින් විදර්ශනාවේදී අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම කළා තියෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රමයට අනුව නාම රූප පරිච්ඡේදයේ පටන් ඉදිරියට යාමයි. ඉතින් ඒ අනුව අපට ලැබිය තියෙන උපදේශයේ තමයි මේ ධාතු කර්මස්ථානින් විදර්ශනාවට හැරීම. ඊට ප්‍රථම වාසයේදී අපි ධ්‍යානාංග සම්වර්ධනය කරමින් විදර්ශනාවට හැරෙන හැටි විසුද්ධි මාර්ගයට අනුව කියන්ට යෙදුණා. ඒකම ඉතාම පහසු ක්‍රමයක් තමයි ධාතු මනසිකාරින් විදර්ශනාවට නතු වීම, යොමු වීම, ඇතු වීම, පිවිසීම. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන සතර ධාතු එකක් එකක් ගානේ ලක්ෂණ මෙහි කරනවා. ඉතින් සවිස්තරව ධාතු කර්මස්ථානයේ වඩන යෝගාවචරයේ කුටේ සම්බන්ධ මාතෘකා හතරක් තියෙනවා. ප්‍රධාන මාතෘකා හතරක් තියෙනවා. උප මාතෘකා 13ක් තියෙනවා. ඒවා එකක් එකක් ගානේ ප්‍රගුණ කරගන්නවා නම් වඩා හොඳයි. නමුත් මේ ධ්‍යානලාභී කෙනෙකුට එච්චර කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ ලක්ෂණ සම්වර්ධනයේ ක්‍රීමෙන්ම ඒ සතර ධාතුන්ගේ යථා තත්ත්වයේ තේරුම් ගන්න අවබෝධ කර ගන්න සම්මර්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ ධාතු මනසිකාරය මෙනෙහි කිරීමේදී අපේ සකල ශරීරයේම සද්ද ලක්ෂණය, එවන් ආබන්ධන ලක්ෂණය, උන්නත් ලක්ෂණය, විස්සම්මන ලක්ෂණය කියන ප්‍රධාන ලක්ෂණ හතර අනුව දොළොස් ආකාරයක ලක්ෂණ මෙනෙහි කරමින් සකල ශරීරයේම ධාතු කොටස අරමුණු කර ගන්නවා. ඒ ධාතු කොටස අරමුණු කරගෙන ඉන් අනතුරුව මේ සතර ධාතු නිසා හටගෙන තිබෙන වස්තු රූප ප්‍රසාද රූප දක ගන්නවා. අපේ ශරීරයේ පුරාම තියෙන ප්‍රසාද රූප චක්කුසත ගහන ජීවහා කියන මේ ප්‍රසාද රූප තියෙන එක් එක් ප්‍රමාණයක පමණයි. ඒ කියන්නේ චක්සු ප්‍රසාදයේ තියෙන අක්ෂි මණ්ඩලයේ, සෝත ප්‍රසාදයේ කියන්නේ කර්ණ බිලයේ, ඒ වගේම ගහන ප්‍රසාදය ඒ නාසිකා දිලයේ දිවා ප්‍රසාදේ දිව අගහරියේ. එතකොට කාය ප්‍රසාදේ මුළු සකල ශරීරයම පැතිරපවතිනවා. කේශනෝමයන් අග හැර, නියපතු අග හැර, වියලි සම්සබලි අග හැර, ජඨරාග්නියේ තියෙන තැන හැර මේ අනිත් හැම තැනකම මේ කාය ප්‍රසාදේ පැතිරපවතිනවා. එතකොට ඒ කාය ප්‍රසාදේ නිසාම ඒ සතර ධාතු තුලින් මේ ප්‍රසාද රූප අපට පළමුවෙන් දැක ගන්න පුළුවන් වෙනවා. ඔය විදිහට සතර ධාතුන් හා ප්‍රසාද රූපයන් දැකගත් යෝගාවචරයාට පුළුවන් වෙනවා රූප කලාපටික වින් කරගන්න. අපේ ශරීරයේහි අභිධර්මාර්ථ සංග්‍රහය නීමේ පරිද්දෙන් කලාප 21ක් තියෙනවා. ඊටත් වඩා සියුම් වශයෙන් බලනකොට කලාප 23ක් අපට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ කර්මජ කලාප 9ක් එක సంతානයක නම් 8යි. අර භාව රූප දෙකක් වන බැවින් එක సంతානයකට කලාප 8ක් දැකින් ලැබෙනවා කර්මජ කලාප. එවාගෙම චිත්තජ කලාප 8ක් ලැබෙනවා. ඉදුජ කලාප 4ක් ලැබෙනවා. ආහාරජ කලාප 2ක් ලැබෙනවා. ඒතකොට මෙන්න මේ කියන රූප කලාප සියල්ලම දැක ගන්න පුළුවන් වෙනවා. එයින් අටවිසි රූපයෙන් සමාගේ సంతානයේ විද්‍යමාන වන සත්විසි රූපයන්ම පහසුවෙන් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ රූප සම්වර්ෂණය කරලා බාහිර පුද්ගල సంతානලාට රූප සියල්ලම අපට දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ආධ්‍යාත්මික సంతානයේ නාම ධර්ම අර වස්තු රූප තුලින් දැක ගන්න සමර්ථ වෙනවා. වෘද්ධ වස්තු රූපයේ භවාංග సంతානයේ බලලා ඒ මනෝද්වාරික චිත්ත වීතිය අනුව ඒ චිත්තචෛසික ධර්මයන් නාම ධර්මයන් අරමුණු කරනවා. ඒ වගේම චක්කුසෝත ගාන ජීවහා කායකින් ඉතිර දොරටුවලක් හටගන්න චිත්ත වීතිය අනුව ඒ චිත්තචෛසික ධර්මයන් නාම ධර්මයන් වෙන් කරගෙන දැක ගන්න පුළුවන් වෙනවා. ඒකෝට මේ නාම රූප පරිච්ඡේදය ඇති කරගත් යෝගාවචරයා එින්නෝ තින්නේ බාහිර සංකානවලත් ඒ නාම රූපේ වගේම දකිනවා. කලින් මුලින් හැම විටම වෙන්වෙන් වශයෙන් රූප කලාප නාම කලාප දැකගත් යෝගාවචරයා දැන් ඒක සම්පින්දණය කරලා නාමය රූපය නාමය රූපය කියන මේ සම්මර්ෂණයෙන් ඉදිරියට ගමන් කරන සමර්ථ වෙනවා. එතකොට නාමය කියනකොට නාම ධර්ම සියල්ල සමාත අරමුණු කරගන්න පුළුවන්. රූප ධර්මත් ඒ වගේ සම්පින්දණය කරලා එතකොට සමාගයේ අද මේ දවසේ පවත්න වර්තමාන නාම රූපයන් අරමුණු කර ගනිමින් పూర్ව මේ ගත වෙච්ච ඒ කියන්නේ මේ පසුගිය දවස්වල පසුගිය සතියේ පසුගිය මාසයේ අවුරුද්දේ මුළු ජීවිතේම ප්‍රතිසන්දිය දක්වාම නාම රූප පරම්පරා ගොස්සේ හිත යවා ගන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රතිසන්දිය අවස්ථාව දෝපේ නිහිදුවලා අදිෂ්ඨාන කරන්න ඕන මට ප්‍රතිසන්දිය නාම රූප පෙනේවා. මාත්‍ර කුක්ෂියක් සහිත ප්‍රතිසන්දිය අවස්ථාව දකින්න පුළුවන්. ඒතරම්ම සියුම් ලෙස දකින්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිසන්දි නාම රූපයන් දැකගත්තා ඉන්නව තෙන්නේ නැහැ. ඊළඟට පූර්ව භවයේ චුති නාම රූපයන් දැක ගන්න සමර්ථ වෙනවා. ඒ වගේම පූර්ව භවයේ මරණාසන්න ජවන් වීති. එයින් ගත කර්ම නිමිති ගති නිමිති අරමුණු මේ වාරමුණු කරගන්න පුළුවන්. ඊළඟට මේ භවයේ පටිසන්ධිය දක්වාම ඈතට ඈතට මේ නාම රූප පරම්පරාව බලන්න පුළුවන් වෙනවා. ඒකම ඒ භවයේ කරගන්නාලද කුසල් හෝ අකුසල් මේ ආරමුණු කරන්න පුළුවන්. ඒ භවයේ යම්කිසි භාවනා මනසිකාරයක් වැඩුණම් ඒකත් ආරමුණු කරගන්න පුළුවන්. ඒකම ඒ පූර්ව භවයේ චුති අවස්ථාවේදී ඇති කරගත් ප්‍රතිසක්තිය මේ වර්තමාන ප්‍රතිසන්දියේත් ප්‍රතිසන්දි නාම රූපයන්ද හේතුන ප්‍රතිසක්තිය මොනවාද කියලා තමා සොයා බලන්නට පුළුවන්. ඒ අදිෂ්ඨාන කරලා මෙනි වෙනකොට පැහැදිලි වෙනවා මේ පුනර්භවයේ ඉපදීමේ ආශාවක් තිබුණා. ඒ ආශාව ඒ දුක්ඛ සත්‍ය නොදැනීම. ඒ කියන්නේ මේ නැවත ඉපදීමක් කියන්නේ දුකක් බව දන්නේ නැහැ. ඒ වගේ දසක් බව හිතන්නේ නැහැ. ඒක නාම රූප දෙකක් බව හිතන්නේ නැහැ. ස්කන්ධ පහක් බව හිතන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් බව හිතන්නේ නැහැ. ඒ මෝහය. ඒකට කියනවා අවිද්‍යාව. ඒක ප්‍රත්‍ය වුණා. ඒ වගේ මේ තැළුම් කළා. ඒක නිකාන්තිය තෘෂ්ණාව. ඒ වගේම ඒක තම අල්ලා ගත්තා. ඒක උතුම් දෙයක් හොඳ දෙයක් කියලා අල්ලා ගත්තා. ඒක උපාදානේ. ඒ වගේම ඒ වෙලාවේ තමගේ සිතේ පහළ වුණ කර්ම බීජයක්. ඒ කර්ම බීජය එක් හේතුවක් වුණා. ඊළඟට භවය. භවය කියන්නේ කොටින්ම ඒ කර්මය කියන්නේ චේතනාවත් එක්ක සම්පින්දිනේ වූ චිත්තචෛතසික ධර්ම සියල්ලම කර්ම භවයේ හැටියට හඳුන්වනවා සංස්කාර. ඒතකොට මේ කියන අවිද්‍යාව, තණ්හා, උපාදාන, කර්ම, සංස්කාර කියන කොටස් සත්‍ය වෙලයි මේ ප්‍රතිසන්දි නාම රූපයන් හටගා තියලා අන්නේ හේතුඵල සම්බන්ධතාව හොඳට පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. එදා පටන් ඒ ප්‍රතිසන්දි නාම රූපයන් හැටියට පහළ වූ මව කුසේක හටගත් රූප කලාප තුනක් චිත්තචෛතසික ධර්ම 34 හෝ ඊට ආසන්න ගානක් අර අතීත හේතුන්ගේ ඵලයක් බව හොඳින් අවබෝධ කරගන්නවා. ඊළඟට ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා මේ ප්‍රතිසන්දි නාම රූප දෙක නිසා, ප්‍රතිසන්දි විඥානය නිසා මේ නාමස්කන්ධය හටගත්තා. නාම රූප දෙක හටගත්තා. ඒ නාම රූප දෙක නිසා සලආයතන හටගත්තා. සලආයතන නිසා ස්පර්ශ හටගත්තා. ස්පර්ශ නිසා වේදනාව හටගත්තා. වේදනාව නිසා නැවත තෘෂ්ණාව. ඒ වගේම තෘෂ්ණාව නිසා නැවත උපාදානයි. උපාදාන නිසා නැවත කර්ම භවයි. මේ ජීවිතාන්තය දක්වාම මේ හේතුඵල සම්බන්ධතාව යෝගාවචරයට මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. දල වශයෙන් එසේ මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය නිසා මේ ජීවිතයේ චුතිය දක්වා බලන්න පුළුවන්. චුතිය අවස්ථාවේදී මරණාසන්න මොහොතේ තමාට මොනවද ලැබෙන උපස්ථානෙ වෙන කර්මයේ කියලා ඒ නාම රූප මෙනෙහි කිරීමෙන් දකින්න පුළුවන් වෙනවා. මේ විදිහට මේ භවයෙහි චුතිය බලලා ඊළඟට ප්‍රතිසන්දියක් දකින්න සමර්ථ වෙනවා. මේක මේ අනන්තර භවයේ මොනවද මේ ආත්ම භවයේ සංඛ්‍යාත නාම රූප පරම්පරාවේ ප්‍රතිසන්දිය කියලා ශ්‍රාවිමසලා නාම රූප පරිච්ඡේද ඥානිය ඔස්සේම බලන්න පුළුවන් වෙනවා. අර දකින්න අපහසු නම් එතෙන්දී ඕදා ප්‍රකාශන සමාපත්තියේ සමයදී අදිෂ්ඨාන කරන බලන්නට ඕනේ. මේ විදිහට අතීත භවයක් අනාගත භවයක් දෙක දැකගත් යෝගාවචරයන් නැවත ඒ ඕදා ප්‍රකාශන සමාපත්තිය ආලෝකයෙන් ආත්ම භව දෙකක් තුනක් හතරක් පහක් ආදි වශයෙන් ඈතට අතීත භවයන් බලාගෙන යනවා. ඒ වගේම අනාගත භවයන් බලාගෙන යනවා. ඒ හැම භවයක් පාසාම අවිඤ්ඤා සංහා උපාදාන කර්ම සංස්කාර කියන මේ හේතු ධර්මයන් නිසා ඒ ඊට අනුතුරු ප්‍රතිසන්දී නාම රූපයන්ගේ හට ගැනීම කියන මේ සම්බන්ධතාව හොඳින් තේරුම් ගන්න සමර්ථ වෙනවා. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් උනේ මෙන්න මේ සම්මතණයෙන් වී උන්වහන්සේට පුළුවන් වුණා මේකත් වඩා අති සූක්ෂම ලෙස අර පත්තර ණය ක්‍රමයට අනුවම ඒ හේතුඵල සම්බන්ධතාව සම්මර්ෂණය කරන්න පුළුවන් වුණා. ඉතින් උන්වහන්සේගේ ශ්‍රාවකයන් ශිෂ්‍යයන් හැටියට අපිත් මේක අනුගමනය කළ යුතු වෙනවා. එතකොට අතීතයේ පිළිබඳව හේතුඵල සම්බන්ධතාව දැක්කා නම් අනාගතයේ තමා යම්කිසි භවයක තමයි ස්කන්ධ පරම්පරාව අවසන් වෙනවද, පිරිනිවන් පාන්න වෙනවද, ඒ දක්වාම අනාගතය බලන්නට ඕනේ. එසේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ මේ හේතුඵල සම්බන්ධතාව දකිනකොට ඒ යෝගාවචරයට තුන් කාලයේ පිළිබඳව සැක සංකා 16 නැති වෙනවා. සංකා විතරණ විසුද්ධිය කියන්නේ ওই අවස්ථාවයි. ඒ කියන්නේ අහෝසින්නකෝහං අතීත මද්දානං නන්නකෝ අවසින් අතීත මද්දානං කින්නකෝ අවසින් අතීත මද්දානං කතන්නකෝ අවසින් අතීත මද්දානං කින්නකෝකින් අහෝසින්නකෝ අහං අතීත මද්දානං. ඔය අතීතයේ ගැන කරුණු පහක් තියෙනවා සැකසයිද තැන්. ඒ කියන්නේ අහෝසින්නකෝ අහං අතීත මද්දානං මං ඉස්සර හිටියද? ඒක සැකයක්. දැන් ඒ සැකේ දුර වෙනවා මේ හේතුඵල පරම්පරාව නුනේ දෙකීමි. නන්නකෝ අහෝසින් අතීත මද්දානං මං ඉස්සර හිටියේ නැද්ද? ඒ නැද්ද කියන එකට පිළිතුරු ලැබෙනවා මම කියලා කෙනෙක් නෑ මේ හේතුඵල සම්බන්ධතාව තිබුණ බව. කතන් කින්නකෝ අහෝසින් අතීත මද්දානං මං ඉස්සර ආත්මවල කුයි තත්ත්වයක්ද තිබුණේ මට? ඒ කියන්නේ රජෙක්ද, බ්‍රාහ්මණයෙක්ද, සිටුවරයෙක්ද, හොරෙක්ද, සිනිමරුවෙක්ද, තිරිසන් සතෙක්ද, එම නැත්නම් ප්‍රේතයෙක්ද, අසුරයෙක්ද, නරකාදී නිසතෙක්ද? ඒ ඔක්කොම තමාගේ සිතේ සැක තියෙනවා. ඒ සැකේ දුර වෙනවා ඒ අවස්ථාවට පත් වෙමින් මේ නාම රූප සංතතියේ පැවතුනේ ඇති. පතන්නකෝ අහෝසින් අතීත මද්දානං මම කොයි කොයි විදිහට ඒ ජීවිත ගත කළාද, කින් කරමින් හිටියාද, පව කරමින් හිටියාද, මොන රස්සාවකින්ද, මොන විදිහට සැප දුක් ගින්දද, ඒ ඔක්කොම තමාගේ සිතේ සැකයක් තිබුණා නම් ඒක දුර වෙලා යනවා. එවැගේම කිං හුත්වා කිං අහෝසින්නකෝ අහං අතීත මාදානං ඒ පූර්ව භාවයේ කොයි විදිහේ කෙනෙක් වෙලා නැත කොයි විදිහේ කෙනෙක් වුණාද කියලා සැකයක් වුණා නම් ඒකත් දුර් වෙනවා. එවැගේම වර්තමාන අනාගත කාලය ගැන ඒ කියන්නේ භවිෂාමිනකෝ අහං අනාගත මාදානං නනකෝ භවිෂාමි අනාගත මාදානං කිනුකෝ භවිසාමි අනාගත මද්දාන කතානුකෝ භවිසාමි අනාගත මද්දාන කින් හොත්වාති භවිසාමිනුකෝ හං අනාගත මද්දාන ඒ කියන්නේ මම අනාගතෙත් උපදීද උපදින්නේ නැද්ද කවර කෙනෙක් කොයි විදියෙ ජාති ගෝත්‍ර ඇති කෙනෙක් කියලා උපදීද කොයි විදියෙ කුසල කුසල සපදෙක් ඇති කෙනෙක් කියලා උපදීද එවාගෙම කොයි තාප්පේන්ද නැවත කොයි තාප්පේට යයිද මේ වගේ සැක සාංකානාංගතේ තිබුණා නම් ඒ ඔක්කොම යටපත් වෙනවා මේ අනාගතයේ හේතුඵල සම්බන්ධතාව නුනේ දකින්නකොට වර්තමාන කාලේ ගැන තියෙනවා ඒ වගේම සැක හයක් අහන්නුකෝස්මි නොනුකෝස්මි කින්නුකෝස්මි කතන්නුකෝස්මි අයන්නුකෝසත් කුතු ආගතු සෝ කුහිංගාමි බරිස්සති මේ විදිහට කරුණු හයක් තියෙනවා මම කියලා කෙනෙක්ද මම කියලා කෙනෙක් නැද්ද එමෙන්නත් නම් මම කවරෙක්ද මම කොයි විදිය ආකාර කෙනෙක්ද මේ මම පෙර කොයි විදිය කෙනෙක් ඉන්නලාද ආවේ මේ මත්කට මම කොයි විදියට යනවද ඔය වගේ සැකදා සැක හයක් තියෙන වර්තමානයේ කොහොම පසඳෙනවා දුර වෙනවා විසඳෙනවා මේ හේතුඵල සම්බන්ධතාව දකින්නකොට ඒ කියන්නේ සත්‍යයක් නැහැ පුජ්‍යණයක් නැහැ මම කියා කෙනෙක් නැහැ ස්ත්‍රී කෙනෙක් නැහැ පුරුෂ කෙනෙක් නැහැ දෙවියෙක් නැහැ මිනිසෙක් නැහැ මේ හේතුඵල සම්බන්ධතාව අතීත අනාගත වර්තමාන තුන් කාලේ පැවතුනා කියලා හරි හැටි ආબોධ කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ආબોධය ලබා ගන්න තමයි අපට ඕන කරන්නේ සමාධි භාවනාව සමාධි භාවනාවෙන් ලබාගත් සමාධි ආලෝකයේ තුලින් මේ හේතුඵල සම්බන්ධතාව තුන් කාලයේ පිළිබඳව දැක ගන්න සමර්ථ වුණා නම් ඒ යෝගාවචරයට කියන චූල සෝතාපන්න කියලා. චූල සෝතාපන්න ඒ කියන්නේ ගති නියතයි. ඒ තත්ත්වේ නොපිරිහුණා නම් කවදාකවත් අපායට වැටෙන්නේ නැහැ. ඒ තත්ත්වයෙන් සුගතියකට ගිහිල්ලා ඉහිදී මඟඵල නිවන් ලබන්න තරම් සමර්ථ වෙනවා. ඒකටින යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. එවාගෙම චූල සෝතාපන්න කියනවා කාංකා විතරන විසුද්ධිය කියනවා හැබැයි ඔය සත්‍යයේ කියන ප්‍රමාව වගේ දෙයෙන් ලබා ගන්න පුළුවන් කමක් නැහැ අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ අපි අනුපිළිවෙලින් ඉදිරියට යන්නට ඕනේ එකපාරටම සියුම් ලෙස මේ පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කරන්නේ නැහැ මේක දල වශයෙන් ඉස්සෙල්ලා ගොඩගොඩවල් හැටියට මේ හේතුඵල සම්බන්ධතාව පමණක් තෝරගෙන ඊට පස්සේ එකක් එකක් ගානේ සිතක් ගානේ රූපයක් ගානේ චෛසිකයක් ගානේ හේතුඵල සම්බන්ධතාව ලැබෙන හැටි මෙනෙහි කරන්න සමර්ථ වෙනවා. ඒ කියන්නේ පූර්ව භවයෙහි හේතුඵල අනුව හේතු ධර්ම පහ අනුව මේ භවයෙහි පටිසන්ධි රූප එකක් එකක් ගානේ ලැබිච්ච හැටි පටිසන්ධි නාම එකක් එකක් ගානේ ලැබිච්ච හැටි මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ බලාංග සිත, ඒ වගේම චුති සිත, ඒ වගේම පංචද්වාර වර්ජින සිත, හේදෙන ඡායසක ධර්ම, ඒ වගේම චක්කු විඥාන සිත, සෝත විඥාන සිත, ගාන විඥාන සිත, ජීවා විඥාන සිත, කා විඥාන සිත, සම්පතිච්චන සිත දෙක, ඒ වගේම සම්පීර්ණ සිත තුන, ඒ වගේම වොත්තපන සිත, ඒ වගේම කාමාවචර කුසල ජවන කාමාවචර අකුසල ජවන එවාගෙම තදාරම්මන මේ එකක් ගානේම චිත්තචෛසික ධර්මයන්ට අර හේතුඵල සම්බන්ධතාව ලැබෙන හැටි යෝගාවචරයට නිසිසේ දක ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ කියන හේතුඵල සම්බන්ධතාව හරියට තේරුම් ගත්තාම යෝගාවචරයට ඉදිරියට ලැබෙනවා උදා වැඩගත් සූක්ෂම කටයුත්තක්. ඒ කියන්නේ මෙතෙක් දුරට නාම රූපයන් සම්බන්ධව අර ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන සියල්ල හදාරලා උද්‍යාව්‍ය ඥානයට හැරෙන අවස්ථාව ලැබෙනවා. ඒ උද්‍යාව්‍ය ඥානයට හැරෙන අවස්ථාවේදී විශේෂයෙන් චත්තාමීසාකාර මහා විපස්සනාවද සම්බන්ධ කරන ත්‍රිලක්ෂණයේ සම්මර්ෂණය කරන්න අවස්ථාව දෙනවා. ඒතකොට මේවා එකත් එකක් ගානේ ඉතා සුවසේ යහපින් නිවරදිව පැහැදිලිව එවාගේම ප්‍රසාදනීය ලෙස සෝමනස්සසගත ලෙස සැපසේ මෙම අරමුණු කරන්න පුළුවන් වන්නේ සම්මා සමාධිය හොඳින් පිහිටියොත්. එනිසා අපේ යෝගාවචරයන් වහන්සේලා මේ සම්මා සමාධිය හොඳින් උපදවා ගන්නට හොඳින් පිහිටුවා ගන්නට නැවත නැවත අධිෂ්ඨාන කර ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ ආනාපාන සතියේ දුරටුවෙන් පිවිසෙන මේ ධ්‍යාන පිළිවෙත නැත්නම් භාවනා මාර්ගය අපි නැවත නැවත විමසමින් අලුත් වැඩියා කර ගන්නට ඕනේ. ඒ කියන්නේ මොනවද මේකට බාධාවා තියෙන්නේ කියලා අපි සොයා බලන්නට ඕනේ. අපට හැම විටම බාධාවා තියෙන්න පුළුවන්. එක්කෝ තීන මිද්දය ලොකු බාධාවක්. ඒ තීන මිද්දෙන් අවදි වෙනකොටම වික්ෂේපය. වික්ෂේපය කියන්නේ ත්‍යාමහා විසිරී යාම. ඒකෙන් අපිට බාධාවක් වෙනවා. ඒකම තමයි මේ කැමති දේවල් ගැන සිහි වෙනවා. ඒ කාමච්ඡන්දය. තමයි නුදුස්සන දේවල් අරමුණු වෙනවා. ඒක ව්‍යාපාදය. එවාගෙම තමහට යම්කිසි අතපසු වීමක් ගැන පසුතැවිලි වෙන්න පුළුවන් වෙනවා. ඒක කුක්කුච්චය. ඔය විචිකිච්ඡාව කියන්නේ මම මේ කරන්නේ නැති හරියද? මගේ වැඩ පිළිවෙල නිවැරදිද? ඔයගෙන සැකයක් තිබෙනවා තෝකක් විචිකිච්ඡාවක් වෙනවා. ඒක ප්‍රතිපත්ති මාර්ගයට බාධාවක්. එනිසා මේ සුළුවෙන් හරි නිවැරණ මාත්‍රයක් හරි එනවා නම් ඒක තමයි බාධාව. එනිසා අපි හැම විටම සූදානම් වන්නට ඕනේ අර කියන නීවරණයන්ගෙන් යටපත් නොවි නීවරණයන්ගෙන් නොරැවටි අපි බලාපොරොත්තු වෙන චිත්ත ඒකාග්‍රතාව උපදවන්නට. ඉතින් දැන් අර බුද්ධානුස්සති, මෙත්තා, අසුබ, මරණ සති කියන සතර කමතහන් එක් එක් ප්‍රමාණයට වඩාගෙන ඇති බැවින් ඒ විදිහේ අරමුණක් ආපු ගමන් වෙන කිසිවක් නැත්නම් ආනපාන සති අරමුණට හැරෙන්න බැරි නම් අර අනුස්සතියක් ගන්න පුළුවන්. බුදුගුණ සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මැගේ පෙනේවා කියලා අදිෂ්ඨාන කරගෙන බුදුගුණ වර්ජනය කරන්න පුළුවන්. එතකොට අර බාධා යටපත් වෙලා යනවා. එහෙම නැත්නම් තමාට සම්භාවනීය උතුමෙක් ආචාර්ය උපාධ්‍යාය මෞර්ය ආදී ජීවත් වෙන කෙනෙක් ඉදිරියේ හිතාගෙන හිටින් එයාට මෛත්‍රී කරන්න ඕනේ. මේ මෛත්‍රී කරනකොට අතර බාධාවල් ඉවත් වෙලා යනවා. එහෙම නැත්නම් තමයි විශේෂ පතන් දෙක තුන දක්වා ඇති ඒ කොටස 32කින් යම් කිසි කොටසක පිහිට පිහිටුවාගෙන පිළිකුලයි මෙනෙහි කරමින් අසුභය මෙනෙහි කරන්න ඕනේ. එතකොට අතර බාධාවල් ඉවත් වෙලා යනවා. එහෙම නැත්නම් තමයි දැක පළපුරුදු මුල්ක ශරීරයක් මැරිච්ච කෙනෙක් ඉදිරියේ ඉන්නවා වගේ හිතාගෙන ජීවිතය නීතය මරණය නීතය කියලා හිත හිතා ඒ මරණ සතිය මෙනෙහි කරන්න ඕනේ. එතකොට අතර බාධාවල් ඉවත් වෙලා යනවා. ඔය විදිහට තමා කැමැති ඉතා වැඩගත් සම්වර්ෂණයකින් අර බාධාවල් යටපත් කරගන්න අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඒ සඳහා සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යෙදෙන හැටේට එකක් එකක් ගානේ අනුපස්සනා කරන්න අවසර නැහැ. ඒ මත්නිසා අනුපස්සනා කරන්න ගියොත් අනුපස්සනා කිරීම අරමුණු වැඩි වෙන බැවින් සමාධිය ප්‍රමාදමත් වෙනවා. ප්‍රමාද වෙනවා. ඒක නිසා අනුපස්සනාවට වැටෙන්නේ නැතුව අර විදිහේ බාධා මැඩ පවත්වා ගන්න පමණ අර බුදුගුණ හෝ මෛත්‍රී හෝ අසුභය හෝ මරණ සතිය හෝ මොහත ආවර්ජන කරලා නැවත සතිය පිහිටුවාගෙන අස්වාස ප්‍රස්වාස අරමුණේ පිහිටුවා ගන්න අප උනන්දු වෙනවා නම් අපට පුළුවන් වෙනවා එසේ ධ්‍යාන උපදවා ගන්න. ඉතින් ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් තමයි දැන් අපි මේ ශාලාවක එහෙම නැත්නම් සීමා මාලකයක නැත්නම් විහාර මන්දිරයක භාවනා වේදෙනවා. මේ භාවනා කරනකොට අපි විශේෂයෙන්ම මතක තබා ගන්න ඕනේ ඉතා වැදගත් කරුණු මේ අත්හැදීමේ අත්හදා බැලීමෙන් උපදවා ගන්න පුළුවන් සත්‍ය විශේෂය. ඒ කියන්නේ සමාහට උපදෙස් දෙන ගුරුවරුන්ද. ඒ වගේ මෙතන වැඩිහිටි පේළියට අනුව ඒ සහයෝගීයට එකට වාඩි වෙන කමතාන් වඩන යෝගාවචරයන් අපි මේක වඩන්නට ඕනේ. මේ හැමදෙනාගේ භාවනා කමතාන් මුදුන්පත් වේවා. මේ හැමදෙනාගේ සිත සමාධිගත වේවා. මේ හැමදෙනාට ධ්‍යාන ලැබේවා. සම්මා සමාධි ලැබේවා. කීදී කන්නාට මෛත්‍රී කරලා සමාත මෛත්‍රී කරගෙන පටන් ගත්තා මෙන්න ඊටාම පහසෙන් පිටෙන මලක් වාගේ හිත සමාධිගත වෙන්න පුළුවන්. මේ වාගේ අත්හදා බැලීම් කරන්නට ඕනේ. එයින් සමාගයේ හිතට විශාල ශක්තියක් උපදවා ගන්න පුළුවන්. මෙන්න මේ අනුව සලකා බලමින් මේ සමත භාවනාවෙන් අපි ඉදිරියට යන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් මේ වාගේ දා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ වූ සමත භාවනා තුලින් උන්වහන්සේ රාත්‍රී පෙර යම් කාලයේ පෙර විසුවාක් බව දක්නා නුවණ, නැදි යම් කාලයේ දිවස් නුවණ, අලුයම් කාලයේ ਸਰුවස්සිත ආඥාන ප්‍රතිලාභින් ලෝතුරා බුදුබාලට පත් වුණා. ඒක ඒකාන්ත සත්‍යයි. උන්වහන්සේ දෙසුව මේ ඒකාන මාර්ගයේ පීවර නඟන අපටත් ඒ බුද්ධ ගුණානුභාව බලින් බුදුරජාණන් වහන්සේගේ සමාධි ආනුභාව බලින් සමාපත්‍ය ආනුභාව බලින් විදර්ශනාඥාන අනුභව බලයෙන් සරුවක්ඥාන අනුභව බලයෙන් අපටත් මේ භාවනා මාර්ගයේ නිවරදිව ඉදිරියට දියුණු කරගන්න ශක්තිය ලැබේවා කියලා අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒකම දැන් අද මේ අවස්ථාවේදී අපි මූලාසනස්ත පූජනීය මාහිමියන් වහන්සේ කෙරෙහිම සබාගෙන මෙතෙක් වේලා මේ දහම් කතාවට සවන් දීමේදී ඇති කරගත්ත හිතේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය වැඩි දියුණු කරගන්න හැකි වේවා. එමඟින් අපි බලාපොරොත්තු වන සමථ විපස්සනා භාවනා මුදුනටම ආගන්න හැකි වේවා. ඒ සමථ විපස්සනා භාවනාව තුළින් අපට ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බලත් එකමනක් නොව අතීතානාගත වර්තමාන තුන් කාලයේ පිළිබඳව හේතුඵල සම්බන්ධතාවක් නිවැරදිවම අවබෝධ කරගනිමින් නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන සියල්ලම මුදුන් පමුණවා ගන්නට මේ ශාලාව තුලදී මේ සේනාසනයේ තුලදී මේ කාලයේ තුලදී මේ ජීවිතයේ තුලදී මේ උපදේශ මාර්ගයේ තුලදී අපට හැකි වේවා ලැබේවා ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතෙක් වේලා මේ දහම් කතාවට සවන් දීමේ නිදස් කරගත් කුසලානි සංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් අපි සීල දෙනාට ඒ උසස් භාවනා මාර්ගයේ මුදුනට පත් වීමෙන් බලාපොරොත්තු වන බෝධියාණන් ලෝකෝත්තර මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.